మధ్యమ నికాయ 2.3.8 సమన మండికా సుత్తం ఏవం మే సుతం ఏకం సమయం భగవాసావత్యం విహరతి జేతవనే అనాథపిండికస్ ఆరామి తేన కోపన సమయేన ఉంగాహమానో పరిభాజకో సమన మండికా పుత్తో సమయప్పవాదకే తిందుకాచీరే ఏకసాలకే మల్లికాయ ఆరామి పఠివసతి మహతియా పరిభాజక పరిసాయ సంధిం సంతమంతే పరిభాజక సతే అథ కో పంచకంగోథపతి సావంత్యానికమిదివాదివస్ భగవంతం దస్సనాయ అథ కో పంచకంగస్ తపతిస్ ఏతదహోసి అకాలోకో తావ భగవంతం దస్సనాయ పటిసల్లీనో భగవా మనోభావనీయానం పిభిక్ఖూనం అసమయో దస్సనాయ పటిసల్లీనా మనోభావనీయాభిక్ఖు యన్నూనాహం యేన సమయాప్పవాదకో తిందుకాచీరో ఏకసాలకో మల్లికాయ ఆరామో యేన ఉంగాహమానో పరిభాజకో సమన మండికా పుత్తో తేనుపసంకమేయంతి అథ కో పంచకంగోథపతి యేన సమయాప్పవాదకో తిందుకాచీరో ఏకసాలకో మల్లికాయ ఆరామో యేన ఉంగాహమానో పరిభాజకో సమన మండికా పుత్తో తేనుపసంకమి తేన కోపన సమయేన ఉంగాహమానో పరిభాజకో సమన మండికా పుత్తో మహతియా పరిభాజక పరిసాయ సంధిం నిసిన్నోతి උන්නාදිනියා උච්චාසන්ද මහාසන්දාය අනේකවිහිතං තිරච්චාන කතං කතෙන්තියා සේයතිදං රාජකතං චෝරකතං මහාමත්තකතං සේනාකතං භයකතං යුද්ධකතං අන්නකතං පානකතං වත්තකතං යානකතං සයනකතං මාලාකතං ගන්ධකතං ඥාතිකතං ගාමකතං නිගමකතං නගරකතං ජනපදකතං ඉත්තිකතං සූරකතං විසිකාකතං කුම්භට්ඨානකතං පුබ්බපේතකතං නානත්තකතං ලෝකක්කායිකං සමුන්දක්කායිකං ඉතිභවාභවකතං ඉතිවා අන්දසකෝ උංගාහමානෝ පරිම්බාජකෝ සමනමන්දිිකා පුත්තෝ පංචකංගං තපතින් දුරතෝ ආගච්ඡන්තං දිස්වාන සකං පරිසං සන්ඨපේසි අප්පසද්දා භුන්තෝන්තු මා භුන්තෝ සද්දමකත්ථ අයං සම්මනස්ස ගෝතමස්ස සාවකෝ ආගච්ඡති පංචකංගෝ තපති යාවතාකෝපන සමනස්ස ගෝතමස්ස සාවකා ගිහි ඕදාතවසනාසාාවත්තියං පටිවසන්ති අයංතේසං අඤ්ඤතරෝ පංචකංගෝ තපති අප්පසද්දාකෝපනතේ ආයස්මන්තෝ අප්පසද්ද විනීතා අප්පසද්දස්ස වන්නවාදිනෝ අප්පේවනාම අප්පසද්දං පරිසං වෙදෙත්වා උපසංකමිතබ්බං මඤ්ඤේයාති අතකෝතේ පරිම්බාජකතුන්හි අහේසුං අතකෝ පංචකංගෝ තපතියේන උංගාහමානෝ පරිම්බාජකෝ සමනමන්දිිකාපුත්තෝතේනුපසංකමි උපසංකමිත්වා උංගාහමානේන පරිම්බාජකේන සමනමන්දිිකාපුත්තේන සද්ධින් සම්මෝදි සම්මෝදනීයං කතං සාරානීයං වීතිසාරෙත්වා ඒකමන්තං නිසේදි ඒකමන්තං නිසින්නං කෝ පංචකංගං තපතිං උංගාහමානෝ පරිම්භාජකෝ සමන මණ්ඩිකා පුත්තෝ ඒතදවෝච චතුහිකෝ අහන්තපති ධම්මේ සමන්නාගතං පුරිස පුග්ගලං පඤ්ඤපේමි සම්පන්න කුසලං පරම කුසලං උත්තම පත්ති පත්තං සමනං අයෝජ්ජං කතමේ චතුහි ඉධ තපතින කායේන පාපකං කම්මං කරෝති න පාපිකං වාචං භාසති න පාපකං සංකප්පං සංකප්පේති න පාපකං ආජීවං ආජීවති ඉමේ කෝ අහන්තපති චතුහි ධම්මේ සමන්නාගතං පුරිස පුග්ගලං පඤ්ඤපේමි සම්පන්න කුසලං පරම කුසලං උත්තම පත්ති පත්තං සමනං අයෝජ්ජන්ති අතකෝ පංචකංගෝ තපති උංගාහමානස්ස පරිම්භාජකස්ස සමන මණ්ඩිකා පුත්තස්ස භාසිතං නේව අභිනන්දිනප් පටික්කෝසි අනභිනන්දිත්වා අප්පටික්කෝසිත්වා උට්ඨායාසනාපක්කාමි භගවතෝ සන්තිකේ ඒතස්ස භාසිතස්ස අත්ථං ආජානිස්සාමීති අතකෝ පංචකංගෝ තපති යේන භගවාතේනුපසංකමි උපසංකමිත්වා භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං නිසීදි ඒකමන්තං නිසින්නෝකෝ පංචකංගෝ තපති යාවතකෝ අහෝසි උංගාහමානේන පරිම්භාජකේන සමන මණ්ඩිකා පුත්තේන සද්ධින් කථාසල්ලාපෝ තං සබ්බං භගවතෝ ආරෝචේසි එවං බුත්තේ භගවා පංචකංගං තපතිං ඒතදවෝච එවං සන්තේ කෝ තපති දහරෝ කුමාරෝ මන්දෝ උත්තාන සෙයකෝ සම්පන්න කුසලෝ භවිස්සති පරම කුසලෝ උත්තම පත්ති පත්තෝ සමනෝ අයෝජ්ජෝ යථා උංගාහමානස්ස පරිම්භාජකස්ස සමන මණ්ඩිකා පුත්තස්ස වචනං දහරස්ස හිතපති කුමාරස්ස මන්දස්ස උත්තාන සේයකස්ස කායෝති පිනහෝති කුතෝ පනකායේන පාපකං කම්මං කරිස්සති අඤ්ඤත්‍ර පන්දිත මත්තා දහරස්ස හිතපති කුමාරස්ස මන්දස්ස උත්තාන සේයකස්ස වාචාති පිනහෝති කුතෝ පන පාපිකං වාචං භාසිස්සති අඤ්ඤත්‍ර රෝදිත මත්තා දහරස්ස හිතපති කුමාරස්ස මන්දස්ස උත්තාන සේයකස්ස සංකප්පෝති පිනහෝති කුතෝ පන පාපිකං සංකප්පං සංකප්පිස්සති අඤ්ඤත්‍ර විකූජිත මත්තා දහරස්ස හිතපති කුමාරස්ස මන්දස්ස උත්තාන සේයකස්ස ආජීවෝති පිනෝති කුතෝ පන පාපකං ආජීවං ආජීවිස්සති අඤ්ඤත්‍ර මාතු තඤ්ඤා ඒවං සන්තේකෝ තපති දහරෝ කුමාරෝ මන්දෝ උත්තාන සේයකෝ සම්පන්න කුසලෝ භවිස්සති පරම කුසලෝ උත්තම පත්ති පත්තෝ සමනෝ අයෝජ්ජෝ යථා උංගාහ මානස්ස පරිම්බාජකස්ස සමන මණ්ඩිකා පුත්තස්ස වචනං චතුහිකෝ අහන්තපති ධම්මේහි සමන්නාගතං පුරිස පුංගලං පඤ්ඤාපේමි නචේව සම්පන්න කුසලං න පරම කුසලං න උත්තම පත්ති පත්තං සමනං අයෝජ්ජං අපිචිමන් දහරං කුමාරං මන්දං උත්තාන සේයකං සමධිගෛහ තිට්ඨති කතමේහි චතුහි ඉධ තපතින කායේන පාපකං කම්මං කරෝති න පාපිකං වාචං භාසති න පාපකං සංකප්පං සංකප්පේති න පාපකං ආජීවං ආජීවති ඉමේහි කෝ අහන්තපති චතුහි ධම්මේහි සමන්නාගතං පුරිස පුංගලං පඤ්ඤාපේමි න චේව සම්පන්න කුසලං න පරම කුසලං න උත්තම පත්ති පත්තං සමනං අයෝජ්ජං අපිචිමං දහරං කුමාරං මන්දං උත්තාන සේයකං සමධිගෛහ තිට්ඨති दसहिखो अहंथपति धम्मेहि समन्नागतं पुरिस पुंगलं पञ्ञापेमि संपन्न कुसलं परम कुसलं उत्तम पत्ति पत्तं समनं अयोज्यं इमे अकुसल सीला ताहंथपति वेदितब्बन्ति वदामि इतो समुत्थाना अकुसल सीला ताहंथपति वेदितब्बन्ति वदामि एवं पटिपन्नो अकुसलानं सीलानं निरोधाय पटिपन्नो होति ताहंथपति वेदितब्बन्ति वदामि इमे कुसल सीला ताहंथपति वेदितब्बन्ति वदामि इतो समुत्थाना कुसल सीला ताहंथपति वेदितब्बन्ति वदामि इध कुसल सीला अपरिशेषा निरुञ्झन्ति ताहंथपति वेदितब्बन्ति वदामि एवं पटिपन्नो कुसलानं सीलानं निरोधाय पटिपन्नो होति ताहंथपति वेदितब्बन्ति वदामि इमे अकुसल संकप्पा ताहंथपति वेदितब्बन्ति वदामि इतो समुत्थाना अकुसल संकप्पा ताहंथपति वेदितब्बन्ति वदामि इध अकुसल संकप्पा अपरिशेषा निरुञ्झन्ति ताहंथपति वेदितब्बन्ति वदामि एवं पटिपन्नो अकुसलानं संकप्पानं निरोधाय पटिपन्नो होति ताहंथपति वेदितब्बन्ति वदामि इमे कुसल संकप्पा ताहंथपति वेदितब्बन्ति वदामि इतो समुत्थाना कुसल संकप्पा ताहंथपति वेदितब्बन्ति वदामि इध कुसल संकप्पा अपरिशेषा निरुञ्झन्ति ताहंथपति वेदितब्बन्ति वदामि एवं पटिपन्नो कुसलानं संकप्पानं निरोधाय पटिपन्नो होति ताहंथपति वेदितब्बन्ति वदामि कतमेच थपति अकुसल सीला अकुसलं कायकम्मं अकुसलं वचीकम्मं पापको आजीवो इमेव चन्ते थापते अकुशलशीला इमे च थापते अकुशलशीला किं समुत्थाना समुत्थानं पिनेशं वुत्थं चित्त समुत्थाना तिस्स वचनीया कथमं चित्तं चित्तं पिहि बहुं अनेकविधं नानप्रकारकं तं चित्तं सरागं सदोसं समोहं इतो समुत्थाना अकुशलशीला इमे च थापते अकुशलशीला कुहिं अपरिशेषा निरुञ्झन्ति निरोधोऽपि नेशं वुत्थो इध तपति भिक्खुकाय दुश्चरितं पहाय काय सुचरितं भावेति वचे दुश्चरितं पहाय वचे सुचरितं भावेति मनो दुश्चरितं पहाय मनो सुचरितं भावेति मिच्छा आजीवं पहाय सम्मा आजीवेन जीविकं कम्पेति इत्थे ते अकुशलशीला अपरिशेषा निरुञ्झन्ति कथं पटिपन्नो च थापते अकुशलानां शीलानां निरोधाय पटिपन्नो होति इध थापते भिक्खु अनुपन्नानां पापकानां अकुशलानां धम्मानां अनुपादाय छन्दञ्जनेति वायमति विरियं आरभति चित्तं पङ्गह्नाति पदहति उपपन्नानां पापकानां अकुशलानां धम्मानां पहानाय छन्दञ्जनेति वायमति विरियं आरभति चित्तं पङ्गह्नाति पदहति अनुपपन्नानां कुशलानां धम्मानां उपपादाय छन्दञ्जनेति वायमति विरियं आरभति चित्तं पङ्गह्नाति पदहति उपपन्नानां कुशलानां धम्मानां तृतीया असम्मोसाय भियो भावाय विपुल्लाय भावनाय पारिपूर्या छन्दञ्जनेति वायमति विरियं आरभति चित्तं पङ्गह्नाति पदहति evaṃ paṭipannu khataputi akusalānaṃ sīlānaṃ nirodhāya paṭipannu hoti katame ca thapati kusala sīlā kusalaṃ kāya kammaṃ kusalaṃ vacī kammaṃ ājīva pārisuddhi bhikkhu ahaṃ thapati sīlasmiṃ vadāmi ime ucchanti thapati kusala sīlā ime ca thapati kusala sīlā kiṃ samuṭṭhāna samuṭṭhānaṃ pinesaṃ vuttaṃ citta samuṭṭhāna tissa vacanīyā katamaṃ cittaṃ cittaṃ pihi bahuṃ aneka vidhaṃ nānappakārakaṃ taṃ cittaṃ vītarāgaṃ vītadosaṃ vītamohaṃ ito samuṭṭhāna kusala sīlā ime ca thapati kusala sīlā kuhiṃ aparisesā niruddhanti nirodho pinesaṃ vutto idha thapati bhikkhu sīlavā hoti no ca sīlamayo tanca ceto vimuttiṃ paññā vimuttiṃ yathā bhūtaṃ pajānāti yatthassa te kusala sīlā aparisesā niruddhanti kathaṃ paṭipannu ca thapati kusalānaṃ sīlānaṃ nirodhāya paṭipannu hoti idha thapati bhikkhu anuppannānaṃ pāpakānaṃ akusalānaṃ dhammānaṃ anuppādāya candaṃ janeti vāyamati viriyaṃ ārabhati cittaṃ paggaṇhāti padahati uppannānaṃ pāpakānaṃ akusalānaṃ dhammānaṃ pahānāya peyāla anuppannānaṃ kusalānaṃ dhammānaṃ uppādāya peyāla uppannānaṃ kusalānaṃ dhammānaṃ thitiyā asammosāya bhīyo bhāvāya vipullāya bhāvanāya pāripūriyā candaṃ janeti vāyamati viriyaṃ ārabhati cittaṃ paggaṇhāti padahati evaṃ paṭipanno kho thapati kusalānaṃ sīlānaṃ nirodhāya paṭipanno hoti katame ca thapati akusala saṅkappā කාම සංකප්ප ව්‍යාපාද සංකප්ප විහිංසා සංකප්ප ඉමේවචන්ති තපති අකුසල සංකප්පා ඉමේච තපති අකුසල සංකප්පාකින් සමුට්ඨාන සමුට්ඨානම්පිනේ සංවුත්තං සඤ්ඤා සමුට්ඨානාතිස්ස වචනීය කතමා සඤ්ඤා සඤ්ඤාපේ බහෝ අනේක විධානානප්පකාරකා කාම සඤ්ඤා ව්‍යාපාද සඤ්ඤා විහිංසා සඤ්ඤා ඊතෝ සමුත්ථානා කුසල සංකප්පා ඉමේ චතපති අකුසල සංකප්පා කුහින් අපරිසේසා නිරුජ්ජන්ති නිරෝධපිනේ සංවුත්තෝ ඉධ තපති භික්ඛු විවිච්ඡේව කාමේහි පේයාල පඨමංජානං උපසම්පජ්ජ විහරති එත්තේතේ අකුසල සංකප්පා අපරිසේසා නිරුජ්ජන්ති කතං පටිපන්නෝ ච තපති අකුසලානං සංකප්පානං නිරෝධාය පටිපන්නෝති ඉධ තපති භික්ඛු අනුප්පන්නානං පාපකානං අකුසලානං ධම්මානං අනුප්පාදාය ඡන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්හාති පදහති උප්පන්නානං පාපකානං අකුසලානං ධම්මානං පහනාය පේයාල අනුප්පන්නානං කුසලානං ධම්මානං උප්පාදාය පේයාල උප්පන්නානං කුසලානං ධම්මානං ඨිතියා අසම්මෝසාය භීයෝ භාවාය වේපුල්ලාය භාවනාය පාරිපූරියා ඡන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්හාති පදහති ඒවං පටිපන්නෝ ඛතපති අකුසලානං සංකප්පානං නිරෝධාය පටිපන්නෝති කතමේච තපති කුසල සංකප්පා නික්ඛම්ම සංකප්ප අභ්‍යාපාද සංකප්ප අවිහිංසා සංකප්ප ඉමේවචන්ති තපති කුසල සංකප්පා ඉමේච තපති කුසල සංකප්පාකින් සමුට්ඨාන සමුට්ඨානම්පිනේ සංවුත්තං සඤ්ඤා සමුත්ථානතිස්ස වචනීය කතමා සඤ්ඤා සඤ්ඤා පිහි බහු අනේක විධානානප්පකාරකා නික්ඛම් සඤ්ඤා අභ්‍යාපාද සඤ්ඤා අවිහිංසා සඤ්ඤා ඉතෝ සමුත්ථාන කුසල සංකප්පා ඉමේ චතපති කුසල සංකප්පා කුහෙං අපරිසේසා නිරුඤ්ජන්ති නිරෝධපිනේ සංවුත්තෝ ඉධ තපති භික්ඛු විතක්ක විචාරාණං වූපසම පේයාල ဒုတိယံ ဈာနံ ឧបසම්පඤ්ඤ විහරති इत्थेते कुसल संकप्पा परिसेसा निरुञ्जन्ति कथं पटिपन्नो च थपति कुसलानं संकप्पानं निरोधाय पटिपन्नो होति ඉධ තපති භික්ඛු අනුප්පන්නානම් පාපකානම් අකුසලානම් ධම්මානම් අනුපාදාය චන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගන්හාති පදහති උප්පන්නානම් පාපකානං අකුසලානං ධම්මානම් පහනාය පේයාල අනුප්පන්නානං කුසලානං ධම්මානං උප්පාදාය පේයාල පන්නානං කුසලානං ධම්මානං තිතියා අසම්මෝසාය භීයෝ භාවාය වේපුල්ලාය භාවනාය පාරිපූරියා චන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගන්හාති පදහති ඒවං පටිපන්නෝ කෝතපති කුසලානං සංකප්පානං නිරෝධාය පටිපන්නෝ හෝති කතමේහි චාහන්තපති දසහි ධම්මේහි සමන්නාගතම් පුරිස පුංගලං පඤ්ඤාපේමි සම්පන්න කුසලම් පරම කුසලං උත්තම පත්ති පත්තං සමනං අයෝඤ්ඤං ඉධ තපති භික්ඛු අසේඛාය සම්මා දිට්ඨියා සමන්නාගතෝති අසේඛේන සම්මා සංකප්පේන සමන්නාගතෝති අසේඛාය සම්මා වාචාය සමන්නාගතෝති අසේඛේන සම්මා කම්මන්තේන සමන්නාගතෝති අසේකේන සම්මාජීවේන සමන්නාගතෝති. අසේකේන සම්මාවායාමේන සමන්නාගතෝති. අසේකාය සම්මා සතියා සමන්නාගතෝති. අසේකේන සම්මා සමාධිනා සමන්නාගතෝති. අසේකේන සම්මා ඥානේන සමන්නාගතෝති. අසේකාය සම්මා විමුක්තියා සමන්නාගතෝති. ඉමේහි කෝ අහං තපති දසහි ධම්මේහි සමන්නාගතං පුරිස පුංගලං පඤ්ඤාපේමි. සම්පන්න කුසලං පරම කුසලං උත්තම පත්ති පත්තං සමනං අයෝජ්ජන්ති. ඉදම වෝච භගවා අත්තමනෝ පංචකංගෝ තපති භගවතෝ භාසිතං අභිනන්දීති. සමන මණ්ඩිකා සුත්තං අට්ඨමං